සම්පූර්ණාපමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලම් කේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේ ඨපෙන්්වා බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ උපනීයති ලෝකෝ අන්දෝ අතානෝ ලෝකේ අනවිස්සරෝ අස්සකෝ ලෝකෝ සම්බං පහාය ගමනීයම් ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝති. ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ අවසරයි. සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද මේ පින්කම විශේෂයෙන් සිදු කරන අරමුණ පිළිබඳව අපේ ගෞරවනීය හඳුරන වහන්සේ සඳහන් කළා. අද උපන්දිනයේ සමරන දේවාන මහත්මයාට, දේවාන නානකර මහත්මයාට ආශිර්වාද පිණිස අද දවස පුරාම මේ පින්කම මේ මහත්මියතුළු දරුවන් විසින් සිදු කරනවා. ඉතින් අප දේවාන නානකර මහත්මයාට නිදුක් නිරෝගී සපිරේ සුබ උපන්දිනක් වේවා. මේ සම්බුද්ධ ශාසනය තුළ දාන ආදී පින් දහම් වැඩ වඩාත්ම සිදු කරන්නට, සීල ආදී ප්‍රතිපත්ති සම්පූර්ණ කරගන්නට මේ උතුම් කුසලයක් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්තුනි, කෙනෙක්ගේ උපන්දිනයක් වැනි අවස්ථාවකදී විහාරස්ථානයක මුළු දවස පුරාම මේ වගේ පින්කමක අනුග්‍රහ දක්වන ලැබීම එක කෙනෙකුගේ ජීවිත ලොකු භාග්‍යයක්. එකාන්තකින් සසර කළා වූ පින්කමල අනිසංස, අනිත් අතින් මේ ජීවිත කාලය කළා වූ ඒ සත්පුරුෂ ගුණ දහමල ප්‍රතිඵල. හඳුරන වහන්සේ සඳහන් කළ විදිහට මේ ධර්මාසනය ඇතුළු බොහෝ අනුග්‍රහයන් සිදු කරපු කෙනෙක්. ඉතින් මේ ආසනේ වාඩි වෙලා බණ කියන හැම මොහොතකම ඒ පින එතුමාට, නොනටත්, දරුවන්ටත් ලැබෙනවා. ඉතින් ඒ ගැන හුඟක් සතුට වෙනට පුළුවන්. ඒ සදා පුණ්‍යපාඩන පින්කමක් විදිහට ධර්මයේ තුල සඳහන් කළ තියෙනවා. හැමදාම පින් වැඩෙන පින්කමක්. පින්තුනි, අද මේ ධර්ම දේශනාව තුළදී අප විශේෂයෙන්ම අද ශ්‍රී ලංකාවට එළඹෙලා තියෙන ඒ ආපදා තත්ත්වය පාදක කරගෙන අපේ ජීවිත තුළට හැරිලා බලන්න පුළුවන් ඉදී දහම් කරුණු ටිකක් පෙළගස්සන්නටයි අප බලාපොරොත්තු වෙන්නේ. මෙවැනි අනතුරක ස්වභාවය මොකද්ද? එවැනි අනතුරක් එන්න කලින් අපේ ජීවිතයේ කොහොමද අපේ හිත හදාගෙන තියන්නට ඕන? එවැනි වදුරක් පැමිණිච්ච අවස්ථාවකදී අප කොහොමද ඊට මුහුණ දෙන්නේ? සහ එවැනි අනතුරකට මුහුණ දෙච්ච අයට බාහිරින් නැහැටියට ඒ වදුරටපත් නොවෙච්ච විදියට අප ඒ අය දෙස බලන්න ඕන කොහොමද, ක්‍රියා කරන්න ඕන කොහොමද කියන එක සාකච්ඡා කරන්නයි අද අප බලාපොරොත්තු වෙන්නේ. මේ ලෝකේ ගත්තාම පින්නතුනි, කලින් කාලේ මේ වගේ දේවල් ලෝකෙ සිද්ධ වෙනවා. ඒකට එකම හේතුවක් ඍජුවම කියන්න බෑ. එකම සිද්ධියකට 10 දිනක් මුහුණ පෑවොත් ඒ 10 දෙනා එකම හේතුවක් නිසා නෙවෙයි මුහුණ පාලා තියෙන්නේ. ඇතම් කෙනෙකුට හිතන්න පුළුවන් මේක එයා කරාව කර්ම හේතු වීම කියලා. නමුත් කර්ම එක හේතුවක්, තවත් හේතු ගණනාවක් තියෙනවා. ධර්මයේ තුල නියාම ධර්ම සඳහන් වෙනවා. බීජ නියාම, උතු නියාම, ඒ වගේම චිත්ත නියාම, ධම්ම නියාම සහ කම්ම නියාම කියලා. මේ නියාම ධර්ම පහෙන් එකක් මූලික වෙනවා. හැබැයි එකක් විතරක් නෙවෙයි කිහිපයක් එක විට සම්බන්ධ වෙනවා. එකහතකේ මෙතන උතු නියාමයේ සම්බන්ධ වෙනවා. ස්වාභාවික ඍතුවාදී බලපානවා මේකට. ඒ අතර කම්ම නියාමයක් කිසියම් විදියක බලපාලා තියෙන පුළුවන්. අනිත් අතෙන් ධම්ම නියාමයක් තියෙනවා. ලෝකේ ධර්මතාවයන් තියෙනවා. විශේෂයෙන් මානව ඉතිහාසයේ දිහාම බලන විට පේන දෙයක් තමයි මේ පෘථිවියට දරා ගන්න පුළුවන් කිසියම් විදිහේ ජනගහනයක් ඉන්නවා. අනේ ජනගහනය වැඩි වෙනකොට ඇතැම්මිට කලින් කරට අවුරුදු 100කට සැරයක් වෙන්න පුළුවන්, 1000කට සැරයක් වෙන්න පුළුවන්, 5000කට සැරයක් වෙන්න පුළුවන්. එක එක ප්‍රමාණයෙන් ලෝක ජනගහනය පාලනය වෙනවා. ඒක ඇතැම්මිට ස්වාභාවික උපන්දර වේගකින් වෙන්න පුළුවන්. වතුර ගැලීමකින්, සුළි සුළඟකින්, භූමි කම්පාවකින් වගේ දෙයකින් වෙන්න පුළුවන්. ඇතැම්මිට ලොකු සාගතයකින් වෙන්න පුළුවන්. ඇතැම්මිට යුද්ධයකින් වෙන්න පුළුවන්. ඇතැම්මිට වසංගත රෝගයකින් වෙන්න පුළුවන්. මේ දේවල් වලින් ලෝක ජනගහනය පාලනය වෙනවා. මේක ධර්ම නියාමයේ පිනතුනි. මේක ධර්මතාවයයි. ඒ වගේම කම්ම නියාමයේ අතින් ඇතැම්මිට ඒ දවස්ෙම කර්මානුකූලව මියන් හිටපු අය බොහෝ දෙනෙක් ඉන්නේ නැති. මේකත් හේතුවක් වෙලා යමි කියන. එතකොට එයාගේ ආයුෂ ඒ වෙන විට අවසන් වෙලා තිබුණේ. මේකත් හේතුවක් වුණා. ඇතැම්මිට කිසියම් කෙනෙක් උපච්ඡේද මරණ විදියට ආයුෂ තව දුරටත් තිබුණා. නමුත් ඔහුගේ කර්ම ශක්තිය වළක්වන්නේදී හේතුවක් නිසා මේකට පත් වුණා වෙන පුළුවන්. මේ වගේ හේතු ගණනාවක ප්‍රතිඵලයක් විදියට තමයි මෙවැනි සිද්ධියක් සිදු වෙන්නේ. ධර්මානුකූලව බලනකොට පින්නතුනි අප නිතර තියෙන ගත යුතු දෙයක් තමයි අප මේ ජීවත් වෙන්නේ සුගතියක. සුගතිය විතරක් නෙවෙයි අප බුද්ධෝත්පාදයක් ලැබපු මොහොත. බුද්ධ ධර්ම සංඝ කෙන තෙරුවන හඳුනා ගන්න පුළුවන් පරිසරයක සහ ධර්මය අසන්නට ධර්මයේ පිළිපදින්න පුළුවන් වටා පිටාවක් අපේ ජීවත් වෙලා ඉන්නේ. අන්නේ ගැන අප නිතර නිතරම හිතන්නට ඕන. අප ජීවිතේ එක දවසක් ජීවත් වුණත් ඒක ඉතාම වටිනා ජීවිතයක් වෙනතුනි. ඒක මහා කුසල කර්මයක අනිසංසයක් විදිහට තමයි ඉපදෙන්නේ. විශේෂයෙන් බුද්ධෝත්පාද කාලයක අප ඉපදෙන්නේ එවැනි පින්කමක අනිසංස විදිහට. එක දවසක් වෙනතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන ලැබෙන කාලයක එක දවසක් ජීවත් වුණා. ඒ ජීවිතය ඇතැම්මිට අබුද්ධෝත්පාද කාලෙක අවුරුදු 100ක් ජීවත් වුණට වඩා වටින අවස්ථාවක්. අපට ධර්මය ඇසෙන වෙලාව. අනිත් පැත්තෙන් පිනතුනි අපේ මේ ශරීරය පාත්වා ගන්න අපට වටා පිටේ බොහෝ සාධක හේතු වෙනවා. උදව්පකාර කරනවා. ඒ විතරක් නෙවෙයි අපේ ශරීරයේ තියෙන අවයව මේ සඳහා ලොකු මහන්සියක් දරනවා. එක දවසක් අප ජීවත් කරවන දවසකට අපි හුස්ම ආශ්වාස ප්‍රශ්වාස කොච්චර අරගන්නවද ජීවත් වෙන්නේ? වාර කීයක් වගේ? වාර 23000කට වැඩි පින්නතුනි. ආශ්වාස ප්‍රශ්වාස හුස්ම ඉහළට පහළට ගන්නවා. එක දවසක් අපේ ශරීරය ජීවත් කරවන්න. අපේ හදේ ස්පන්දනයේ දවසකට කොච්චරද? වාර කීයක්ද? වාර ලක්ෂයක් පින්නතුනි. වාර ලක්ෂයක් ශරීරයේ හිඹේ රුධිරය පොම්ප කරනවා දවසකට. මේ හදේ වස්තු ක්‍රියාත්මක වෙනවා. ඒ අවයව නිහඬව ලොකු සේවයක් කරනවා ඉපදිච්ච මොහොතේ පටන්. එතකොට පින්නතුනි අප කල්පනා කරන්න ඕන අපේ ජීවිතය කොච්චර වටින ජීවිතයක්ද? අප කොච්චර භාග්‍යසම්පන්න අවස්ථාවක් මේ ලබාගෙන තියෙන්නේ? අපි කොයි වයසේ හිටියත් කොයිතරම් ජීවිත අඩුපාඩුකම් තිබුණත් කොයිතරම් දුෂ්කරතා තිබුණත් කොයිතරම් ලෙඩද ප්‍රශ්න ආදී තිබුණත් අප ලබාගත් මේ අවස්ථාවේ වටිනාකම නැවත නැවතත් අප හිතන්නට ඕන පින්නතුනි. අන්නේම ජීවත් වෙන අවස්ථාවේදී අපේ ජීවිතයට මුහුණ පාන්න සිදුවන ඉරණම ගැන බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා කලින්ම හිතලා තියන්න කියලා. එවැනි කාරණා කිහිපයක් අවින්න පච්ච වෙකන විදියට නිතර සිහි කළ යුතු කාරණා දේශනා කළා. මොනවාද ඒ කාරණා? ව්‍යාධි ධම්මෝ මේ ව්‍යාධින් අනතීතෝති අභිනන් පච්චයක තම්බම්. අපි ඕනම වෙලාවක ලෙඩ වෙන්න පුළුවන් අය කියනක නිතර මෙනෙහි කරන්න කියලා. ඕනම ලෙඩක් ඕනම අවස්ථාවක අපට පත් වෙන්න පුළුවන්. මේක අපි කලින් හිතලා තියනට ඕන. ඒ අවස්ථාව ආවට පස්සේ එතෙමිට හිත හදාගන්න බෑ වෙනතුනි. කලින්ම මේක විෂුවලයිස් කරලා තියනට ඕන. ඒ වගේම ජරාවට පත් වෙන කෙනෙක් අප නිරතුරුව වයසට වියපත් වෙන කෙනෙක් කියන එක නිතර නිතරම මෙනෙහි කරන්න දේශනා කළා. අපේ ශරීරයේ ලක්ෂණයට මෙහෙම තිබුණට හැම මොහොතක් පාසාම ශරීරයේ වියපත් වෙමින් තියෙනවා. අප මේ හැරමිකේස් දාගෙන යන ගමන් මාර්ගයක මේ තමා නිතර වියපත් වෙන කෙනෙක් කියන එක සිහිපත් කරන්න කියලා අබින්නන් පච්චේක තම්බන් නිතර නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කළා. ඒ වගේම තමන් මිය යන කෙනෙක් හැමදාම ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. කුමන හෝ හේතුවකින් මේ කාර්යයට පත් වෙන්න පුළුවන් කෙනෙක් නිතර නිතරම මෙනෙහි කරන්න කියලා භාගතුන් වහන්සේ අපට දේශනා කළා. ඇයි එහෙම දේශනා කළේ පිනුතුනි? දුකෙන් පසු වෙනද? අනේ මම මැරෙනවා මැරෙනවා කියලා අඬන්නේ. එහෙම ඉන්න නෙවෙයි පිනුතුනි. ලෝකයේ ජීවිතෙන් වැඩගත්තු බොහෝ දෙනෙක් ජීවිතේ වැඩිපුරම පුහුණු කරව බහනවා තමයි තමා මැරෙනවා කියන මේ සිතිවිල්ල. මේක භාවනාව. මරණය ගැන සිහි කරන කෙනා සැබෑ ලෙස ඒක කරනවා නම් ਉਹ අනිත් කෙනාට වඩා ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙනවා, ජීවිතෙන් හුවා කඩ ගන්නවා. මේක අපි කලින් මෙනෙහි කළ තිමුණොතින් අපි ඒ තත්ත්වයට පත් වෙන මොහොතට අපට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්න කරන සරල උදාහරණයක් ගන්න. අපි දන්න කෙනෙක් ඉන්නවා නම් අපි කියමු වයස අඩු කෙනෙක් ඉන්නවා. එයා ලොකු ලෙඩක් වෙලා ඉන්නවා. ලෙඩවිලි ඉන ගමන් එයා ටික ටික දුර්වල වෙනවා. දුර්වල වෙනකොට අපිට පේනවා දැන් මෙයා මරණයට පත් වෙන්න ඉන්නේ කියලා. අපි ඇත්ත එක සතුටින් ඉන්නවා. එයාට උදව් කරනවා. එයාට ඉක්මනට පින්කම් කරන්න උදව් කරනවා. ඔහොම ඉන්නකොට අපි ඒ හිතාගෙන හිටපු කෙනා ඉන්නවා ඊට වඩා වියපත් කෙනෙක් හදිසියෙම යනවා. එහෙම මිය ගිහිල්ලා දවස් කීපයකට පස්සේ අර ලෙඩ වෙච්ච කෙනෙක් මියනවා. අර කලින් මියන්නේ ඇතැම් විට වයසක කෙනෙක්. අර කලක් ලෙඩවල හිටියේ වයස අඩු කෙනෙක්. අපට වැඩිපුර දුකක් එන්නේ කාගේ මරණයද? පින්නතුනි අඩු වයසෙන් මැරෙන ඒ ලෙඩ වෙච්ච කෙනා ගැන අපි කලින් හිතලා තිබ්බේ. කලින් සූදානම් වෙලා හිටියේ. නමුත් අර වයසක කෙනා මැරේ කියලා අපි හිතුවේ නැහැ. අපි හිතුවේ හුඟක් කල් ජීවත් වෙයි කියලා. වැඩිපුරක් අපට දුකක් එන්නේ ඕ අර අපි නොසිතපු කෙනා. අපි හිතුවේ නැහැ යමියයි කියලා. ඒ ඇතැම් විට ඒකට සූදානම් වෙලා හිටියෙත් නැහැ. නමුත් අර වයස අඩු වුණත් එයා ඔව් සූදානම් වෙලා පින්කම් කළා, ඥාතිින්ද සුහඳව හමු වෙලා අමනාප වෙච්ච ඇත්ත එකක් හොඳට කතා බහ කරලා ඒ අමනාප කනුත් ඔක්කොම අඩු කරගෙන තමයි ආ සූදානම් වෙලා හිටියේ. ඒ මරණයට අපි කලින් මනස හදාගෙන හිටියේ. ඒ කෙනත් ඒකට සූදානම් වෙලා හිටියේ. නමුත් නොසිතපු කෙනාගේ මරණය තැඹෙට වියපත් කෙනෙක් වුණත් ඒකේ දුක වැඩි. ඇයි ඒකට හේතුව? අපි ඒක කලින් නොසිතපු හින්දා. අනිසා පිනතුනි මේ මරණය කියන එක නිතර සිහි කිරීම ජීවිතේ සාර්ථකත්වයට හේතුවක් විදිහට දේශනා කළා. ඊළඟ කාරණේ තමයි සබ්බේහි පියේහි මනාපේහි නානා භව විනා භව අභිනන් පච්චේකේ තම්ම. අප ප්‍රිය මනාප අප කැමති සියලුම දේවල් වලින් තමන්ට වෙන් වෙලා යන්නට සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න දේශනා කළා. පිනුතුනි ඇතැම් විට අප ජීවත් වෙලා ඉන්න කාලෙදීම සමහර දේවල් වලින් අපට වෙන්ගල යන සිද්ධ වෙනවා. අපේ අම තාත්තගෙන් වෙන් වෙන සිද්ධ වෙනවා. අපි ඇස් දෙක අරගෙන ඉදිද්දි අපේ ඇස් දෙක ඉදිරිපිට අපේ අම තාත්ත ජීවිතෙන් සමුගත්තා. අපේ වැඩිහිටි ඥාතීන් ජීවිතෙන් සමුගත්තා. ඇතැම් විට ඔබේ සහෝදර සහෝදරයන් ජීවිතෙන් සමුගෙන ඇති. ඔබට වයසින් බාලයෙක් එහෙම ජීවිතෙන් සමුගෙන ඇති. ඇතැම් විට දරුවන් මගේ ඇත මිය ගිහිල්ලා ඇති. මෙන්න මේ දේට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර අවස්ථාවලදී අර බාහිර දේවල් ටික තිබිද්දී අපට සිද්ධ වෙනවා ඇස් දෙක පියාගන්න. අවසාන වතාව දැස්තික පියා ගැනීමත් එක්ක ඒ අප සන්තක සියලුම දේවල් අපට අහිමි වෙනවා. අපේ තියෙන සහතික ඔක්කොම අවලංගු වෙනවා. එක සහතිකයක් හම් වුණාට පස්සේ මරණ සහතික ලැබීමත් සමග අනිත් ඔක්කොම චරිත සහතික, උපාධි සහතික ඔක්කොම ටික අවලංගු වෙනවා. පින්නතුනි මේක අපි හිතලා තියනට ඕන. මේ සියලු ප්‍රියමනාප දේවල් වලින් එක මොහොතෙන් එක ඇස්පිය ගන්න මොහොතෙන් තමට වෙන්නට සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණේ දවසට සුළු වෙනවක් හරි ඇස් දෙක පියාගෙන තමන් හිතන්න. මේ දේ අහිමි වෙන වෙලාවේදී මම එහෙකට මොහොන දෙන සූදානම්ද කියන එක. ඒ විතරක් නෙවෙයි ඊට වඩා ඉහළ තැනක තමන් හිත පිහිටවන්නට ඒ මොහොතේ තමන් සූදානම්ද කියලා බලන්න. මේ සියල්ලක්ම දේශනා කළා ඊට පස්සේ භාගතුන් වහන්සේ අපට සිහි කරන දේශනා කරනවා අප විසින් සිදු කරන කුසල අකුසල කර්ම ශක්තියෙන් අපේ සැබෑ ගුරුමය කියන එක දායදේ කියන එක ඥාතිවරයා කියන එක නැවත නැවතත් මෙනෙහි කරන්න කියලා. අර සියලුම දේවල් තමන්ට අත්හැරියත් අපට හිනුණත් අප විසින් කළා වූ සිත මුල් වෙලා කායිකව වාචිකව මානසිකව කරන ලද මේ කර්ම ශක්තියෙන් අපට උරුමයක්සේ අපට අයිතිව තියෙනවා. මෙන්න මේකත් හිතන්නේ කියලා දේශනා කළා. මොනවද මේ නිතර සිහි කළ යුතු කාරණා විදිහට දේශනා කළේ? වයසට යන බව සිහි කරන්න, ලෙඩ වෙන බව, ඒ වගේම මරණයට පත් වෙන බව, සියලු ප්‍රියමනාප දේවල් ලිංගෙන් වෙන බව සහ තමා කළා වූ කර්මය තමන්ගේ උරුමය බව. මෙන්න මේව සිහි කරන්න කරන්න පිනතුනි අපි මේ ලබාගත් ආ වූ මොහොතෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා. ඊළඟට භාගතුන් වහන්සේ සඳහන් කරා ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මයක් අවශ්‍ය ඇයි? සාස්ෘවරයෙක් අවශ්‍ය ඇයි? ඒ ධර්මයක් ලෝකේ බබලන්නේ ඇයි කියලා දේශනා කළා. කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි එක කාරණයක් තමයි මේ ධර්මය අවශ්‍ය වන්නේ අපි මහලු වෙන නිසා. අපි හැමදාම තරුණ වයසේ ශක්තිමත් ඉන්නවා නම් අපට ඇත්තටම ධර්මයක් අවශ්‍ය නැහැ. ධර්ම අවශ්‍ය වන්නේ හායෝපනා ජරා අන්ත මේ යෝන් බව මහලු භාවයෙන් නිමාටපත් වෙනවා. අනේ නිසා අපට ධර්මයක් අවශ්‍ය නැහැ. අප ඇතමිට සුභානාගතයක් ප්‍රාර්ථනා කරනවා. යහපත් හෙට දවසක් වේවා කියලා තමයි අප ප්‍රාර්ථනා කරන්නේ. හැම ජනවාරි පළවෙනි දකම අප මේක ප්‍රාර්ථනා කරනවා. හැම සිංහල අලුත් අවුරුද්දකදීම අප්‍රේල 13 14 අප මේක ප්‍රාර්ථනා කරනවා. මේ අවුරුද්දේ මේ දවස් දෙකෙන් අපි ප්‍රාර්ථනා කළා නේද පිළිත් එහෙම කියලා. නමුත් වෙනත් එහෙම ප්‍රාර්ථනා කළාට අපිට මේ අතරතේ මුණ දෙන සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා තමයි අප කොච්චර සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරත් සැබවින්ම අප මේ හැරමිටිය සොයාගෙන යන ගමනක් පින්නතුනි. සුසාන භූමිය කරා යන ගමනක් මේක. මේක තමයි යථාර්ථය. මේක අපි අහන්න කැමති නැහැ. මේකට අපි කැමති නැහැ. නමුත් කැමති වුණත් නොවුණත් මේ යථාර්ථයට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බුදුහාම දේශනා කළා සාස්ෘවරේ අවශ්‍ය ඇයි? ඒ සාස්ෘවරයෙක්ගේ දහමක් අවශ්‍ය ඇයි කියන කාරණය මෙන්න මේ මහලු වීම කියන සාධක මත. දෙවන කාරණේ තමයි අපි මිය යන අය මරණයට පත් වෙන අය. අපි හැම දිනෙකම ජීවිතයේ අවසාන මොහොතට මුහුණ පානවා. ඒ මොහොතේ අපි බොහෝ විට ජීවිතයේ අපහසුතාවට පත් වෙනවා. විශේෂයෙන්ම අවසාන මොහොතේ අපට සිද වෙන දෙයක් තමයි හුස්ම ගන්න හුඟක් අමාරු වෙනවා. අන්තිමටම ඉහළට ගත්ත හුස්ම ටික පල්ලෙහාට යවා ගන්න හරි අමාරුවෙන් ගත ගන්න වෙලාවක් වෙනවා. ඇතැමිට පෑ ගානක් දවස් ගානක් වෙන්නත් පුළුවන්. ඇතැමිට පහළට හුස්ම දැම්මට පස්සේ ආයෙ හුස්ම ගන්න අමාරුවෙන් බොහෝ වෙලාවක් අපි ගත කරනවා. අපි ජීවිතේ හුඟක් වටින දේවල් කියලා හිතාගෙන එකතු කරාට අපට අන්තිම මොහොතේ තමයි තේරෙන්නේ ජීවිතේ වටිනාම දේ මොකක්ද කියලා. මොකද වටිනාමදේ ඕ හුස්ම පින්නතුනි ආසස් ප්‍රසාස කියන්නේ. අද අපේ ජංගම දුරකථනයේ තමයි දවසට වැඩිපුර වෙලා කතේ තියෙන්නේ. එදාට පින්නතුනි එක දුරකථනයක් නේ දුරකථන 10ක් තිබුණත් අල්ලන්නවත් බෑ වෙලට. එදාට වටින්නේ මේ හුස්ම ටික. අන්නේ හුස්මට අප ජීවිතේ උපරිම වටිනාකමක් පුහුණුවක් දීලා තියෙනට ඕන. ආනාපාන සති භාවනා පුහුණු කළ තිබුණත් එදාට අපට ජීවිතේ ලොකු යහපතක් සිදු කරගන්න පුළුවන්. මෙන්න මේ මරණය කියන සාධකය මත අපට ධර්මයක් අවශ්‍යයි, සාසුරයක් අවශ්‍යයි. ඊළඟ කාරණේ විදිහට දේශනා කළේ අපි මේ යන විතරක් නෙවෙයි පින්නතුනි. මරණයෙන් ඔක්කොම අවසන් වෙනවා නම් ගැටලුවක් නැහැ. නමුත් අපි මෙතන කරදරයි ඉක්මනට මැරෙන්න ඕනේ කියලා හිතන සමාලාඩනේ ප්‍රශ්නයක් ආවහම. නමුත් ප්‍රශ්නේ අවසන්ද? ප්‍රශ්නේ අතින් ගොලි කරගෙන තමයි අපි ජීවිතය හැම කරගන්න සමහරලාට. නැවත ඉතුරු ටික ඇතැම්මිට දෙගුණ තුන් වෙන වෙලා ඊළඟ ආත්මයේදී ඉතුරු ටික ගවන්න වෙනවා. ජාති ධම්මෝ මේ. ජාතිය නැවත ඉපදීම ධර්මතාවය කොට අපි මේ ගත කරන්න පිනතම. අන්නේ නැවත ඉපදීම නිසා අපට ධර්මයක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ කාරණා තුන මහලු වීම, මරණය සහ නැවත ඉපදීම කියන මේ කාරණා අප නැවත නැවත සීකරනවා නම් අපේ ජීවිතේ කොච්චර පරිවර්තනයක් වේවිද පින්නතුනි. කොච්චර අපි සැහැල්ලුවෙන්, සතුටින්, අනිත්‍යය සමග සුහඳව උපකාර කරමින්, ඒ විතරක් නෙවෙයි අපි මරණයට සූදානම් වෙන විතරක් නෙවෙයි පින්නතුනි. ඉගෙන ගන්න කෙනෙක් නම් උපරිම ඉගෙන ගන්නවා. කරක රක්ෂා කරන කෙනෙක් නම් මහන්සියෙන් වැඩ කරනවා. ඒ වන කරින්නේ සංස්කෘත පඬිවරු සඳහන් කළ තියෙනවා අජරාමරවත් ප්‍රඥෝ විද්‍යා මරතන්ද චින්තයේ ගෘහීතිව කේසේසු මෘත්‍යුනා ධර්මමාචරේ කියලා. අජරාමරවත් ප්‍රඥෝ නුවණති කියනා නොමරෙන කෙනෙක් වගේ කියලා හිතාගෙන අධ්‍යාපනය ලබන්නට ඕන, ආර්ථිකය සම්පාදනය කරගන්නට ඕන. ඒක බුදුදහමේ නෙවෙයි කියලා තියෙන්නේ. ඉගෙන ගන්න වෙලාවට මරණය සීකර කර අපි ඉගෙන ගන්නෑ. අපි ඊට උපරිම ලෙස කැප වෙලා අධ්‍යාපනය ගිහලට යනවා. ආර්ථිකය සම්පාදනය කරන වෙලාවේදී ඒකත් ඒ විදිහට කරනවා. හැබැයි ඒ අධ්‍යාපනය සහ ආර්ථික දෙක එහෙම කරද්දී අනිත් පැත්තෙන් ගෘහීතිව කේශේසු මෘත්‍යුනා ධර්මමාචරේ මරුවා විසින් කෙස් වැටියෙන් අල්ලා ගන්න ලද්දකු මෙන් ධර්මයේ හැසිරෙන්නත් ඕන. එක පැත්තකින් අධ්‍යාපනය ආර්ථිකය දියුණු කර ගන්නට ඕන, අනිත් පැත්තෙන් ධර්මයේ හැසිරෙන්න ඕන. මේ දෙකම එකට වේගවත් වම අපි කරන්න ඕන. පින්නතුනි මෙන්න මේ කරුණු නිසා ධර්මයේ ලෝකේ බබලනවා කියලා දේශනා කරා. සම්මා සම්බුදු උතුමෙක්ගේ ධර්ම ලෝකේ බබලන්නේ මෙන්න මේ කාරණා නිසා. මොනවද? මහලු වීම, මරණය සහ නැවත ඉපදීම කියන කාරණා. පින්නතුනි ඊළඟට තවත් වැදගත්ම තේමාවක් තමයි අප මාතෘකා කරගත්තේ මජ්ක්‍ධිම නිකාය රට්ඨපාල සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ එක්තරා සිටු කුමාරයෙක් ගිහි ගියත් හැරලා පැවිදි වුණා. සිටුවරයෙකුට හිටියේ එකම පුතා. මහත් වූ ධනස්කන්ධයක් තිබෙච්ච එකම පුතා ඒ සියල්ලක්ම අත්හැරලා බන්දර යවවන වියේදී මේ ශාසනය පැවිදි වුණා. ඔහුට රට්ඨපාල කියලා කියන්නේ රටට කිසියම් වැසෙනියක් පත්වෙච්ච වෙලාවකදී මුළු රටටම වුණත් ඔහුගේ වියදමේ කන්න දෙන්න, කෑම බීම දෙන්න පුළුවන් මට්ටමක් තිබුණා. ඒ නිසා තමයි ඔහුට රට්ඨපාල කියලා කිව්වේ. මොහු පැවිදි වෙලා ඉතාම කෙටි කාලයකදී රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වුණාට පස්සේ නැවත තමා හිටපු ප්‍රදේශයට ඇවිල්ලා ඒ ප්‍රදේශයේ රජතුමාගේ රාජ උයනේහි උද්‍යානයේහි විවේක සුවයෙන් කාලය ගත කළා. එහෙම ඉන්න අවස්ථාවේදී රජතුමාට මේක ආරංචි වුණා, මේ සිටු කුමාරයා පැවිදි වෙලා ඔහුගේ මේ උයනේහි ඇවිල්ලා වැඩවාසය කරනවා කියලා. රජතුමා ගිහල මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහුණා. මුණ ගැහලා ගරු සැලකිලි දක්වලා උන්වහන්සේ සමග කතා බහ කළා. ඔහු මේ කතා කළේ ඇයි මේ? ඇතැම් විට ඔහු හිතන්නේ නැති බොහෝ විට එහෙම වෙන්න ඕන. ඒ සිටුතුමාට වෙන දරුවෝ හිටියේ නැහැ. ලොකු ධනයක් තිබෙච්ච කෙනෙක්. ඇතැම්ල රජතුමාටත් වඩා ධනස්කන්ධයක් තිබ්බ කෙනෙක්. මේ කුමාරයා සැබෑ ලෙසම දිගටම පැවිදි ඉන්න කෙනෙක්ද? එහෙම නොවතින් තමන්ට අර ධනෙ ලැබෙන බව ඔහු දැනගෙන නැති. පින්නතුනි මේ රජතුමා මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා කතා බහ කරලා ඉන්න වෙලාවේ අහනවා, ස්වාමීනි බොහෝ අය පැවිදි වෙන වයසට ගිහිල්ලා. නමුත් ඔබ වහන්සේ වයසට ගිහිල්ලා නැහැ. ඉතාම බද්දරයව වන වියසේදී මේ මහණුනි. එතමයි පැවිදිනේ ලෙඩ වුණාම. ඒ ලෙඩ දුක් සුව කරගැනීමේ ක්‍රමයක් විදිහට පැවිදි නැහැ තියෙනවා. නමුත් ඔබ වහන්සේ එහෙම වෙලක් නැහැ. සමහර අය පැවිදි වෙන්නේ දුක්පත් වුණාම. නමුත් ඔබ වහන්සේම දුක්පත් වෙලක් නැහැ. ඔබතුමාගේ පියතුමා සිටුවරේ මහා ධනස්කන්ධයක් හිමි කෙනෙක්, මහා ධනයක් තිබෙච්ච කෙනෙක්. දුප්පත් කම නිසාත් නෙවෙයි පැවිදි වුණේ. ඇතැම් අය පැවිදි වෙන්නේ ඥාතීන් හිතවතුන් තමන්ට කියලා රැකවරණ කවුරුත් නැති වුණාම පැවිදි වෙනවා. නමුත් ඔබ වහන්සේට එහෙම නැහැ, හොඳ ඥාතීන් ඉන්නවා. ඇයි එහෙනම් මේ වයසේදී මේ මහා ධනස්කන්ධයක් අත්හැරලා ඥාති පිරිවරක් අත්හැරලා මේ ධනයක් අත්හැරලා පැවිදි වුණේ ඇයි කියලා ඇහුවා. අනේ අවස්ථාවේදී මේ රට්ටපාල හාමුදුරුවෝ දැන් රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ සඳහන් කරනවා, රජතුමනි මම මහලු නොවෙච්ච බව ඇත්ත. මම ලෙඩ නොවෙච්ච බවත් ඇත්ත. මම දුප්පත් නොවන බවත් ඇත්ත. මට ඥාතීන් සිටින බවත් ඇත්ත. නමුත් මම කලින්ම බුදුරජාණන් වහන්සේ වෙතින් කාරණා හතරක් අසා දැනගත්තා. අන්නේ නිසයි මා පැවිදි වුණේ කියලා සඳහන් කරා. මොනවද මේ කාරණා හතර? පළවෙනි කාරණේ තමයි උපනීයති ලෝකෝ වද්දෝ. මේ ජීවිතයේ මේ සත්‍යයා ටිකෙන් ටික දුර්වලත්වයේ කලා, දිරාපත් වීම කලා, වැයවීම කරා යන අය. එන්න එන්නම ශරීරය වියපත් වෙනවා. මේ යෝන් බව හැමදාම නැහැ. හා යොබ්බනා ජරා අන්ත. මේ යෝන් බව මහලු භාවයෙන් කෙලවර වෙනවා. හා මතන්තා සජීවකා. මේ ජීවත් වීම මරණයෙන් කෙලවර වෙනවා. මෙන්න මේ මහලු බව දිරාපත් වීම නිසා මම ඉක්මනට මීට කලින් මහණුනා කියලා. දෙවෙනි කාරණේ තමයි අත්තහනෝ ලෝකෝ අනිබිස්සරෝ. මේ ලෝකයේ සැබෑ පිළිසරණක් අපට නැහැ. අපි හිතාගෙන ඉන්නවා මට ඥාතින් ඉන්නවා, ධනය තියෙන විඩකටන් තියෙනවා කියලා. නමුත් පින්තුනේ එක මොහොතෙන් මේ සියල්ලක්ම අපට හිමි වෙනවා. අපි ලෙඩවල එක් හැංගිච්ච මොහොතක ඇතැම් විට අපේ ඥාතීන් හිටියත්, දරුවෝ හිටියත්, දරුවෝ වෛද්‍යවරු වුණත් සමහරලාට එයාගෙන් අපට පිළිසරණක් ලබා ගන්න බැරි වෙන මොහොතක් ජීවිතේ යනවා. අපට සැබෑ රැකවරණයක් නැහැ මේ බාහිර ලෝකය තුළින්. ඒ රැකවරණයක් සලසා ගන්නව නම් ක්‍රමයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අත්තදීපාභික්ඛේ විහෙත, ධම්මදීපාභික්ඛේ විහෙත. අප අපේ සිතම පිළිසරණක් කරගන්නට ඕන. ධර්මයේ පිළිසරණක් කරගන්නට ඕන. එහෙම වුණොත් විතරයි මේකෙන් අපට රැකවරණයක් තියෙන්නේ. බාහිර භෞතික කිසිම දෙයකින් අපට සැබෑ පිළිසරණක් නැහැ. වැඩිදියත් තමයි අප මෙච්චර සලකන අපේ ශරීරයවත් නැවත අපට ප්‍රතිඋපකාර කරන්න නැහැ පිනතුනි. එක දවසක් කැම දෙන්න බැරි වුණ ගමන්, එක දවසක් පිරිසුදු කරන්න බැරි වෙච්ච ගමන් මේ ශාරීරියේ ස්වභාවය කොහොමද කියලා ඔබ දන්නවනේ. දැන් අපේ ජීවිත කාලෙම හැමදාම උදේට මෝන හොදනවා. ඇතැම් විට දවල් කාලේ නැවත ශාරීරිය පිරිසුදු කරනවා. අපි එක දවසක් කිව්වදින් නෑ, අද ඉතින් මට මහන්සිය, අද මෝන හොදන්න ඕනේ, අද ඉතින් මුදිකට කියලා. දැන් මෙච්චර ජීවිතේ හැමදාම කෑම කෑවනේ, අද නොකයිමු කියලා කිව්වදින් කොහොමද? බෑනේනේ. අනේ දැන් ඔයාට මහන්සියනේ මෙච්චර කල කාලා, එහෙනම් අද නිකන් ඉන්න කමන්නේ, විවේකී වෙන්න කියලා. අදත් අර වගේම හපන්න ඕනනේ. මෙහෙන් ඇතුළු කරන්නත් ඕන, අනිත් පැත්තෙන් පිට කරන්නත් ඕන, ඉතින් දෙකම කරන්න වෙනවනේ. පින්නතුනි මේක තමයි මේ ශරීරයේ ස්වභාවය අපිට කියලා එහෙම බාහිරින් රැකවරණයක් නැහැ. අන්න ඒ නිසාත් මාත් පැවිදුණා කියලා මේ රත්නපාල ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟ කාරණය තමයි අස්සකෝ ලෝකෝ සම්බන් පහය ගමනියම්. අපට කිසිම දෙයක සැබෑ උරුමයක් නැහැ, ස්වාමිත්වයක් නැහැ. සම්බන් පහය ගමනියම්. සියල්ල අතරල යනට ඕන. එක්ව අපි S2 ඇරලා තිබෙද්දී අපට අපසන්තකෝ සියලුම දේවල් වලින් අපට අත්හැරලා යන සිද්ධ වෙනවා. ඔබ දන්නවා ලෝකයේ ඇතිවන අනතුරු වලින් යුද්ධ ඇති වෙච්ච වෙලාවකදී ඇතැමිට ස්වාභාවික උපද්දරවලදී භූමිකම්පාවලදී දැන් මේ රට බොහොම සෞභාග්‍යමත් සහ සුරක්ෂිත ප්‍රදේශයක් ලබ හිතන් ඉනවනේ. ලෝකයේ ඉහළම තාක්ෂණය තියෙන, ඉහළම ධනවතුන් ඉන්න, ඉහළම පහසුකම් තියෙන රටක හිටියත් බලන් පිනතුනේ ලැබු ගින්න ගින්දරට කුලඟ එකතු වුණාට පස්සේ වේගෙන් ඇතැමිට ගෙදර ඉස්සරහා ෆයර් ඩිපාර්ට්මන්ට් එකකින් ඇවිල්ලා වාහනේ නවත්තලා තියෙනවා. නැවතුණ පස්සේ ගෙදරට ගින්දර කැලක් එන්නේ. ඇතැමිට ෆයර් ඩිපාර්ට්මන්ට් එකේ අර බටේ දිග අරගන්න වෙලාවක් නැහැ. කුලඟත් එක මුසු වෙලා ගෙදර ගිනි ගන්නවා. මෙච්චර සුරක්ෂිත ප්‍රදේශයක පිනතුනේ ස්වභාවය එහෙම නම් ඒ වගේම මෙච්චර දියුණු ප්‍රදේශයක ඇති වෙන භූමිකම්පම් පාලනය කරන්න අපට බෑනේ. මේක තමයි ස්වභාවය. මේක අපට තේරුම් ගන්නට ඕන. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ පහුගිය කාලේ ඇති වෙච්ච ස්වභාවයන්. සුනාමිය කාලේ. ඇතැම් විට කෙනෙක් කඩේ යනවා, ඇවිල්ලා බලනකොට ගෙදර තියෙමිච්ච ස්ථානයක්වත් නැහැ. ඇතැම් විට පහුගිය දවස්වල ඇති වෙච්ච කඳු කඩා යෑමෙන් තමන්ගේ ඇස් දෙක ඉදිරි පිට දීම තමා ජීවිත කාලයක් පුරා වියදම් කර හදපු ගෙදර, ජීවිත කාලයක් පුරාම ලෝන් එකක් අරගෙන හදපු ගෙදර, ඒ ඉඩම් ඔක්කොම බිමට සමතලා වුණා පින්නතුනි. අපි කිසා ගෝතමිගේ කතාව අපි අහලා තියෙනවා. අපි පටාචාරාවගේ කතාව අහලා තියෙනවා. අපි රජ්ජුමාලාවගේ කතාව අහලා තියෙනවා. සුනීත සෝපාලගේ කතාව අපි අහලා තියෙනවා. අපි බෞද්ධ පොතපතින් ඉගෙන ගත්තු ඒ කතා එකක් නෙවෙයි පිනතුනි, එවැනි කතා සිය දහස් ගණනක් අපේ ඉදිරිපස, අපේ දැස් ඉදිරිපස පෑ ගණනක් තුලදී නිර්මාණය කළා. ඒක කිසා ගෞතමයක් නෙවෙයි පිනතුනි. ඒ වගේ කිසා ගෞතමීල සිය ගණන් දහස් ගණනක් ඉතුරු වෙනට ඇති. ඒක පඩාචාරාවක් නෙවෙයි. එවැනි පටාචාරාවල් සිය දහස් ගාණක් අපේ සමාජය ඉතුරු කරලා ඒ සියලක්ම ගම් වතුර විසින්, කඳු කඩායම් විසින්, නාය හම් විසින් රැගෙන ගියා පිළිතුරුනි. අස්සකෝ ලෝකෝ සම්බන් පහයි ගමනීය. අප ස්වාමිත්වයේ කියලා මේ හිතාගෙන ඉන්න දේ සැබෑ හිමිකාරත්වයක් නෙමෙයි අපට තියෙන්නේ. අපි ටික කලකට පරිහරණය කරන්නයි විතරයි. සදාකාලික උරුමකාරයන් මේ ලෝකේ කිසිම දෙයකට අයිති නැහැ. බාහිර දෙයට විතරක් නෙවෙයි පිනතුනි. අපේ ශරීරය අද මේ ජීවත් වෙන මොහොතේ අපේ ශරීර ආභ්‍යන්තරය තව කොච්චරනම් කට්ටිය මේක පරිහරණය කරනවද? ඇතුළේ ඉඳගෙනනේ අපිට නම් වීසා ඕන, ශරීරය පිරිසුදු කරන්න ඕන, කෑම බීම ඕන, ඔක්කොම ඕන අපිට. හැබැයි අපේ ශරීරය ඇතුළේ ඉන්න හැටි මොනවක්වත් ඕනේ නැහැ. ඒගොල්ලන් ගම්මානයක් කියලා හිතාගෙන හොඳට කෑම බීම කාලා සතුටෙන් ඉන්න. මේ මොහොතේ අපේ ශරීර අභ්‍යන්තරයට තමයි අපි මේ කැම් බීම දෙන්නේ හුඟද්දොට. ඒ විතරක් නෙවෙයි අපි මිය ගිහිල්ලා ශරීරේ නිකන් සාමාන්‍ය විදිහට එළිය දැම්මොතින් ඒ ඇතුළේ නැ ඔක්කොම සක්‍රිය වෙලා තමන්ගේ උරුමය කියාගෙන මේ ශරීරයෙන් එළියට එනවා. තවත් ලොකු වෙලෙකට කියන්නේ. එහෙම ශරීරයක් වෙනතුනි අද මේ මොහොතේ අපි මේ පරිහරණය කරන්නේ. මේ අප පරිහරණය කරන ශරීරයවත් ඇත්තටම මේ මොහොතේ අපට අයිති වෙලා නැහැ. මරණයෙන් පස්සේ අහිමි වෙන එක කොහොමද සිද්ධ වෙනවා? මේ මොහොත උනත් බලන්න කී දෙනෙක් නම් මේක තමන්ගේ නිවස, තමන්ගේ ගෙදර, තමන්ගේම ගම කියලා හිතලා මේ ශරීරය මේ මොහොතේ පරිහරණය කරනවද බලන්න. මේ ගියාට පස්සේ මේකට උරුමකාරයෝ බොහෝ දෙනෙක් එනවා. නමුත් දැන් තියෙන තාක්ෂණික ක්‍රම නිසා හොඳට එම්බාම් කරන්නේ සයිකෙච්චර පේන්නේ නැහැ. හිටියට අපට ලස්සන වෙනව නේද? මිය ගියාට පස්සේ. නමුත් වෙනතනි සාමාන්‍ය විදිහට මේක දවසක් දෙකක් තුනක් කියලා දාලා තිබුණොත් මේකේ ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන්. නැවත අපිම තැනක ඉපදිලා ඇවිල්ලා අහස ඉඳලා බැලුවොත් අපිට හිතා ගන්න බැරි වේ මේ වගේ දෙයක් නේද මෙච්චර කලක් පාවිච්චි කරේ කියලා. අස්සකෝ ලෝකෝ සම්බන් පහයි ගමනීය. ඊළඟ කාරණය ඕනෝ ලෝකෝ අතීතෝ තණ්හා දාසෝ. අපේ ජීවිතේ කොච්චර දේවල් ලැබුණත් අප නිතරම මදී කියන හැඟීමෙන් ඉන්නේ. තෘෂ්ණාවට දාස වෙලා ඉන්නේ. මෙන්න මේ නිසා මා ගිහි ගියත් හැල පැවිදුණා කියලා අර රට බල හඳු සනාන් කරා. පින්නතුනි මේ කාරණා කියනකොට හිතන්නේ අප ජීවිතයේ අසුභවාදී පැත්තක් කියලා. මේව හරියට දකින කෙනා තමයි ජීවිතේ වඩාත්ම සතුටින් ජීවත් වෙන්නේ. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ මිනිස්සු ලෙඩවීමෙන් නිදහස් වෙන්න කියලා හොයාගෙන යන්නේ ලෙඩ වෙන දෙයක්ම කියලා. මහලු වීමෙන් නිදහස් වෙන්න කියලා හොයාගෙන යන්නේ මහලු වෙන දිරාපත් වෙන දේවල්මයි ළඟා කරගන්නේ කියලා. මරණයෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන කරන්නේ මරණයට පත් වෙන දේවල් පුද්ගලවම ළඟා කර ගැනීම කියලා. දැන් අපි දූ දරුවන් අපට රැකවටි දෙයි කියලා අපි ලෙඩ වුණාම බලාගන්නේ කියලා අපි හිතුවට ඇතැම්ට අපටත් කලින් දරුවෝ ලෙඩ වෙන්න පුළුවන්. අපේ ළඟ ඉන්න ඥාතියුනුත් මේත් එකම විපත් වෙනවා. ඒ ඥාතින් අපටත් වඩා කලින් ඇතැම්ට ජීවිතයෙන් සමු ගන්න පුළුවන්. නමුත් අපි හිතුවේ ඒගොල්ලන් අපට රැකවරණ ඉන්නේ කියලා. අන්න ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ භෞතික ලෝකයේ තුල අපට කිසිම රැකවරණයක් විශ්වාසයක් තියන්න බෑ අපේ ජීවිත රැකවරණයක් ඒ කියලා. අපට කැම්පීම ටිකක් බෙහෙත් ටිකක් දෙයි. නමුත් ඊට වඩා දෙයක් යට කරන්න බෑ. පින්තුනි මෙන්න මෙවැනි ජීවිත ගත කරන්න ආයෙ විදියට අපි මේක කලින් මේ ගැන හිතලා තිබුණොතින් අපි මෙවැනි අවස්ථාවලට මුහුණ දෙන්න කලින් අපි එකතකින් හිත හදාගෙන කුසලෙන් ශක්තිමත්ව ඉන්නවා. අනිත් අතින් මානසික වේට මුහුණ දෙන්න සූදානම් වෙලා ඊට අවශ්‍ය පරිසරය අපි සකස් කරගෙන ඉන්නවා. මේක අපි කලින් කරන්න ඕන දෙයක්. මේකේ සිද්ධිය සිදුවෙච්ච මොහොතේ විතරක් කරන්න අමාරු දෙයක්. දැන් ඔබ නිතර ධර්මය අහන අය, ධර්මය පුහුණු කරන අය, ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන අය විදිහට ඔබ මේ අතින් ඉහළින්ම ඔබේ මනස ශක්තිමත් කරගෙන ඉන්නට ඕන. ඔබේ ජීවිතේ විතරක් නෙවෙයි. ඔබ ඊටාම ආදරය කරන ඔබේ ඥාති මිත්‍රාදීන් මේ ඉරණම වෙනවා. ඔබේ සමීවක ඥාතින්ගේ දේපලට මේ තත් වෙනවා. අනේ ඒකටත් අපිට මොන දෙන්න සිද්ධ වෙනවා. ඇතැමිට අපේ මරණ විතරක් නෙමෙයි පිනොතනි. අපේ ඥාතින්ගේ, අපේ ස්වාමි භාර්යාවන්ගේ, දරුවන්ගේ උනත් මලගෙදරකට අපට සහභාගී වෙන්න සිද්ධ වෙයි. දරුවන්ගේ නෙවෙයි. මොනුබුරු මිනිබිරියන්ගේ මලගෙවල්වලට හත් දවස් දානෙට, තුන් මාස දානෙට උනත් සමහරට අපට සම්බන්ධ වෙන සිද වේ. මෙතෙන්ටත් අපි අපේ හිත හදාගෙන ඉන්නට ඕන. මේක තමයි අපි කලින් හිත හදාගෙන ඉන්න ස්වභාවය. දෙවෙනි කාරණය තමයි එවැනි සිද්ධියකට අපි සැබවින්ම මුහුණ පාපු වෙලාවේදී අපි ඒකට කොහොමද මුහුණ දෙන්නේ කියන එක. මෙන්න මේක පිළිතුරේ සරල නැහැ. අපි කලින් කොච්චර ධර්මයේ පුහුණු කළ තිබුණත්, කලින් ධර්මයේ දැනගෙන තිබුණත් ඇතැම් විට මේ අවස්ථාවට සජීවව මුහුණ පෑවහම මුහුණ දෙන එක එච්චරම ලේසි නෑ. මොකද අපි මේක පුහුණු කළ තිබුණට අපට එක්ස්පීරියන්ස් එක ඇවිල්ලා නෑ. අපි අනිත් පැයට මේ තත්ත්වයට පත් වෙන්න පුළුවන් කියලා හිතලා තිබුණට ඇත්තටම අපටම වෙයි කියලා අපි හිතුවේ නෑ. දැන් පසුගිය කාලෙත් ගින්දර ආපු වෙලාවේ අපේ සමහර දායකවත් අහ වුණා, ගෙවල් එහෙම ගිනි ගත්තා, ව්‍යාපාරික ආයතන පාසල් එහෙම ගිනි ගත්තා අපේ අයගෙන්. ඒ සමහර අය කියනවා හාඳුරනේ අපි ඕන තරම් අනිත් පැයේ ගෙවල් මේ වගේ ගිනි ගන්නව දැකලා තියෙනවා. ඒ වගේ යගේ අවස්ථාවට ගිහිලා අපි යගේ හිත සනසලක් තියෙනවා. නමුත් හඳුරන අපි කවදාත් යුතු වෙන අපේ ගෙදරට මේක වෙයි කියලා. තමන්ගෙම ගෙදරට මේක එනකොට තමයි ඇත්තටම තමන්ට මේ ජීවිත අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒක පිනුතුනි වෙනත් අයගේ අත්දැකීමක් වගේ නෙවෙයි. බලන්න පිනුතුනි අපිට දැන් පන්සලට ආවත් මේක ඉවර වෙච්ච ගමන් අපිට ගෙදරට යන්න හිතෙන්නේ. ගෙදරට ගිහිල්ලා කෑම නැතුණත් වැටලා නිදාගන්න පුළුවන් කියලා අපි හිතාගෙන ඉන්නේ. Tamanට කියලා ගෙදරක් තියෙනවා කියලා හිතුවම කොච්චර සැනසීමක්ද බලන්න. නමුත් කෙනෙකුට පින්නතුනේ තමන්ගේ ගෙදර ඉඩමත් එක්ක අහිමි වුණොත්, එක මොහොතින් ගිලා බැස්සොත්, පොළොට සමතලා වුණොත් එවැනි වෙලාවක ඇති වෙන කර්ත්‍ය බලන්න. මුළු ජීවිතේම කඩා වැටුණා වගේ. ඒ වෙලාවට පින්නතුනේ පෑ ගාන දවසක් දෙකක් යනකම් එයාට ජීවිතේ හිතා ගන්නවත් බෑ මොකද උනේ කියලා. ඇතැමිට ඒ නිසාම ජීවිතේ වියරු වැටිලා ජීවිතේ නැති කරගන්න මට්ටමටත් යනවා කියලා කයි. ඉන්න දරුවෝ ටිකත් එක්කම ඇතැමිට ගඟකට පනිනවා. ඒ තරම්ම තමන් අසරණ වෙනවා මේ වෙලාවේදී. ප්‍රශ්නේ එක සමාන වුණාට කාටත් ඒකට මුහුණ දෙන විදිය වෙනස් එක එකයි. රාත්තරලක බරක් තියෙනවා. ඒක ශක්තිමත් කෙනෙකුට ඇඟිල්ලෙන් උනත් උස්සන්න පුළුවන්. හැබැයි රාත්තරලේ බර කුඩා දරුවෙක් නම් බඩගාලේන දරුවෙකුට නම් ඒක මහ මෙරක් වගේ බරයි යාට. අන්‍ය වගේ ප්‍රශ්නේ එක වුණාට එක එකයිගේ මානසික ශක්තිය අනුව මේක දරා ගන්න පුළුවන් හැකියාව වෙනස්. අනේ නිසා ප්‍රශ්නයක් වෙච්ච මූලික වෙලාවේදී අප කළ යුතු ප්‍රධානතම දේ තමයි ඒවලට අපි ඉක්මන් තීරණ ගන්න හොඳනේ. අපි පුළුවන් අන්තරන් ඉන්න තැන ඉඳගෙන මේ වෙච්ච දේ ගැන මදක් අප නිහඬව කල්පනා කරන්න ඕන. ලොකුට වාදී වාද කිරීම, වෙනත් කෙනෙකුට දෝෂ ආරෝපණය කිරීම ඒ වේ වෙනාදී කල් හරියන්නේ නැහැ. මේක ඇතුණේ කොහමද අහවලාට බණිනේක එහෙම නෙවෙයි පේනතුනි. අපි මුලින් අපි අවස්ථාවට සැබවින්ම මුහුණ දෙන්න සිද්ධ වෙනවා අපට. ඒ වගේ ලාකදී ප්‍රධාන දේ තමයි කලබල නොවි ඒ සිද්ධිය තේරුම් ගන්න එක. ඒක තමයි පැය කීපයක් යනකොට දවස් කීපයක් යනකොට අපට අනිත්‍යගේ පිහිට ලැබිලා, උපකාරය ලැබිලා, උදව් උපකාර ලැබිලා අපි ශක්තිමත් වෙනකොට අපට ටිකෙන් ටික ජීවිතය ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි. බුදුදහම තුල, බෞද්ධ ඉතිහාසය තුල දකින්න ලැබෙන ප්‍රධානතම ලක්ෂණය තමයි මේ සම්බුදු සසුනේ බොහෝ දෙනෙක්ගේ ජීවිත පරිවර්තනය වුණේ මෙන්න මේ වගේ සිදුවීමක් ආපු වෙලාවෙදී. ඔබ දන්නව කටාචාරාව. ඔබ දන්නව කිසා ගෞතමී. ඒ වගේ අය නිවන් දැක්කේ මේ වගේ අනතුරකට පත් වෙච්ච නිසා. ඇතැමිට ඔවුන් ඒ අනතුරට පත් නොවුණා නම් අදටත් ඔවුන් සසර ගමන් කරන්නයි වෙන්නට තිබුණා. විශේෂයෙන් බෞද්ධයන් විදිහට ඔබට මෙන්න මේ අවස්ථාව නිවැරදිසේ කළමනාකරණය කරගත්තොත් මෙවැනි අත්දැකීමක්, එවැනි අත්දැකීමකට මුහුණ නොපාපු කෙනෙකුට වඩා මුහුණ පාපු කෙනෙකුට දේපල හානියක්, ඥාති විසණයක්, නැත්තම් බරපතල ලෙඩක්, ක්‍රියානතුරක්, ශරීරයේ කොටසක් අයින් කරන සිදුවීමක්, ඇස් දෙක අන්ධ වීමක්, මේ වගේ අනතුරක් වෙනතුනේ තමන්ගේ සමස්ත ජීවිතේම අනිත් පැත්තට හරවලා සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික ගමන් මඟ වේගවත් කරන්න අපට මේක උපයෝගී කරගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මෙතෙන්දී අපි හැකිතාක් දුරට දහමට අනුගත වෙන්න උත්සාහ කරන්න ඕන. අපට බාහිර සියලුම දේ නැති වුණත් එවැනි වෙලාවකදී අපි කල්පනා කළ යුතු ප්‍රධාන දේ තමයි මගේ ජීවිතය ඉතුරුනා නේද? මා වෙනුවෙන් මිය ගියපු අනිත්‍ය වෙනුවෙන් මා තවදුරටත් ජීවත් වෙන්න ඕන. ආමසෙන් ගියට මම පින් ටිකක් කළා පින් අනුමෝදන් කරන්න හරි. මම ඉන්න ඕන කියන හැඟීම ඔබ ඇති කරගන්න මේ වෙලාවේ. අනිත්‍යත් මිය ගියා මාත් ඒකටම වැටිලා මැරෙන්න ඕන කියලා එහෙම වෙන්න ඕනේ අපි. එහෙම හැංගීමක් අපට ඇති වෙනවා තමයි. නමුත් අපි ඒක කළ යුතු නැහැ. අපේ දරුවෝ ටික ඔක්කොම නැති වුණත්, අපේ ඥාතීන් ටික ඔක්කොම එක මොහොතෙන් නැති වුණත්, ඔබ ජීවත් වෙන්න ඕන, අප ජීවත් වෙන්න ඕන. අපි යට පින්කම් කරලා පින් අනුමෝදන් කරන්න ඕන. අපි ධර්මයේ හැසිරিলা, එයාගේ සසර ජීවිත සූපත් කරන්නට ඕන. අන්න ඒ අය වෙනුවෙන් අපි ජීවත් වෙන්න ඕන කියන හැඟීම ඇති කරගන්නට ඕන. පින්නතුනි, අප මේ ලෝකෙට එනකොට අපි මොනවාක් අධ්‍යයන් ගෙනාවේ නැහැ. අපි ඔක්කොම මේ ලෝකෙට ආවට පස්සේ උපයාගත්තු මේ තියෙන. ඒ නිසා අපට මොනව නැති වුණත් නැවත අපිට බිඳුවේ ඉඳලම ආයි අවශ්‍ය නම් අපිට දිනු වෙන පුළුවන්. ආයි ගොඩනගා ගන්න පුළුවන් අපිට. ඒ නිසා කොයි මොහොතක තමන්ගේ දේපල ඥාති දෙකයි වුණත් ඔබ මානසිකව වැටෙන එපා. ඔබට නැවත ඒව ගොඩනගා ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඔබ තවදුරටත් ජීවත් වෙනවා නම්. ඔබ හුස්ම ගන්නවා නම්. අන්නේ ගැන අප විශ්වාස තියනට ඕන. විශේෂයෙන් ඔබ දැක්කා ශ්‍රී ලංකාවෙන් රටක කෙනෙක් අසරණ වුණාම කොයි තරම් පීඩන එනවද කට්ටිය. මේක හිතාගන්න බැරි විදිහට අනිත් අය අනිත්‍යගේ දේවල් කැප කරලා ඇවිල්ලා කුඩා ළමයෙක් ඉඳන් ඒ මනුෂ්‍යයන් විතරක් නෙමෙයි සතා සිව්පාව රැක ගන්න කොයි තරම් මහන්සියක් දරනවද. මිනිස්සුන් මිනිස්සුන්ට එකනක බලා ගන්නවා. මිනිස්සුන් සත්තු බලා ගන්නවා. සත්තු සත්තු බලා ගන්නවා. සත්තු විසින් මිනිස්සු රැක ගන්නවා. බලන්න පිනතු කොයි තරම් සුහඳ මේක කරගන්නවද කියලා. සතා උනත් ඇතැම් විට ඒ ගෙදරින් යන්නේ නැහැ. අනිත් අය නැගිටිනකම් බලාගෙන ඉන්නවා. ඒ ගැන විශ්වාසය තියලා ඉන්නවා. අර කෑම දීපු සත්තු. ඒ වගේම මිනිස්සු ඇතැම් විට අනිත් මිනිස්සු බේරන්නට වඩා උත්සාහ කරන වෙන සම්දි සමාගම් වලින් වෙනම සත්තු රැක ගන්න සත්තුන්ව බලා ගන්න පිරිසක් ඉදිරිපත් වෙනවා. ඊයන් කරන්නේ බල්ල බලලු එකතු කරන එක කරන්නේ. බලන්නේ සත්තුන්ට ආරක්ෂාව දක්වන වෙලාවේ. ඒ නිසා අපි අසරණ වෙච්ච වෙලාවකදී අපිට පිළිහෙට වෙන්න බොහෝ දිනක් බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි අසරණුනේ නැහැ කියන එක අපි එවෙලේ අපි හැඟීමක් ඇති කරගන්නට ඕන. අපේ ජීවිතේ තවදුරටත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් කියන එක අපි කල්පනා කරන්න ඕන. එතකොට අපි මේ කාරණා දෙකක් සඳහන් කළා. එකක් අප මෙවැනි අනතුරක් එන්න කලින් දහමට අනුව මේ කාරණා ටික කලින් හිතලා තියන්නට ඕන. ඇයි එහෙම අපි හිතලා තියන්නට ඕන? මෙවැනි අනතුරකට පත් වුණාට පස්සේ බොහෝ දෙනෙක් කියන්නේ මොකද්ද? මන් නම් මෙහෙම දෙයක් වෙයි කියලා තුන් හිතකින්වත් හිතුවේ නෑ කියලා. එහෙම කියන අපිට පුළුවන් කමක් නෑ. ඇයි ඒ? ඇඬුවට කමක් නෑ පේනතින්නේ. අඬන්න ඕන තරම් අඬන්න කමක් නෑ. හැබැයි කවදාවත් කියන්නේ නැප මම මේක තුන් හිතකින්වත් හිතලා තිබුණේ නෑ කියලා නම් කියන්නේ නැපා. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ කලින්ම අබින්නන්න පච්චවේකේ තබ්බන් නිතර සිහි කරන්න කියලා ලෙඩවීම මහලවීම මරණය ප්‍රිය විප්‍රයෝගය මේ දන දේපල හානිය වෙනවා කියන එක කලින්ම හිතලා තියන්න කියලා දේශනා කළා. ඒ නිසා තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා නම් කියන්න එපා. එහෙම වුණොත් මෙච්චර කලක් බණ අහපු එකෙන් නම් වැඩක් නැහැ. දුකට අඬන එකට කමන්නේ නැහැ. ඕන තරම් අඬන සතියක් වුණත් ඇඬුවට නම් කමන්නේ නැහැ. අරගෙන කියන්න එපා. පින්නතුනි තුන්වෙනි කාරණිය තමයි මෙවැනි තත්ත්වයකට පත්වෙච්ච අයට අප කොහොමද පිහිට වෙන්නේ කියන කාරණය. මෙවැනි අනතුරකට පත්වෙච්ච කෙනෙක් පින්නතුනි බොහෝ විට ඒක විඳ දරා ගන්න බැරුව එයා හැමදාම ජීවිතේ නැති කර ගන්න යනවා. එනිසා පළමුවෙන් මෙයාගේ ජීවිතය අපේ රැක දෙන්නට ඕන. යට බලාපොරොත්තුවක් තියන්නට ඕන. එයත් එක්ක අපි ඉන්නවා කියන හැඟීම වචනකින් හරියට උදව් කරන්න ඕන. එයා අස්වසන්නට ඕන. මොකද සමහර අය ඉන්න පිනොතේ අඬන්නේවත් නැහැ. දැන් සුනාමියට පත්වෙච්ච වෙලාවේදී ඇතැමිට මුළු ගමේමයි ගිහිල්ලා බොහෝ අය අපි දැක්කා එක එක තැන්වල ඉඳගෙන බලාගත්තු බලාගෙන ඉන්නවා. කතා කරන්නේත් නැහැ, hina වෙන්නේත් නැහැ, කැම කන්නේත් නැහැ, දෙන වෙන කිසිම දෙයක් ගන්නෙත් නැහැ. අඬන්නේත් නැහැ. ඇයි? අඬන්න ඕන පිනොතේ වෙන කෙනෙක්ගේ අනුකම්පාවක් ගන්න නේ. ඇනුවර වැඩක් තියනවද? අල්ලපු ගෙදර ගෙනහටත් මේකම වෙලා. ඉතින් අඬන්නේත් නැහැ පළක් අය. දවස් ගාණක් කතා නොකර ඉන්න පළක් අය. අන්න ඒ නිසා එවැනි අයට අප එයාගේ ළඟ පිටිහෙට රැකවරණට ඉන්නවා කියන එක එයාට හඟවන්න ඕන පුළුවන් මට්ටමින් වචනකින් හරි අපි එයාට කතා කරන්න ඕන. ඒ වගේම හැකියික්මනින් එයාට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා ටික වතුර ටික ඒක පළවෙනි අංකේ. ඊළඟ කෑම ටික ඒක දෙවෙනි අංකේ. ඊට පස්සේ ඇඳුම් ටික. මෙන්න මේ ටිකක් දෙන්න පුළුවන් තැනකින් අපි ඉන්න දුරක් ඉන්නවා නම් අපි ඒක කරන්න ඕන අපි සමීපයේ කෙනෙක් නම්. අපි ඈතනම් අපි අඳුරන කෙනකේ සමීපයේ ඉන්නව නම් දුරගතන පණිඩයක් හරි දීලා මෙන්න මේ ටිකේ මට පුළුවන් ප්‍රමාණයෙන් මම මේ උදව්ව කරන ඔයා මේක ගිහිල්ලා දෙන්න කියලා එයාට අපි උදව්වක් කරන්න. පින්නතනි අප මෙහෙම ඉන්නේ අද දවසේ මෙහෙම ඉන්නේ අප කළා වූ කිසියම් විදියක පුණ්‍ය කර්මයක් නිසා. ඒ අපි අතීතයේ අනිත්‍යයට උදව්පකාර කරපු නිසා. එහෙනම් අපි මේ ලැබපු අවස්ථාවෙන් තවත් ප්‍රයෝජන ගන්න නම් අර වගේ අසරණ වෙච්චයට පුළුවන් තරම් ප්‍රමාණයෙන් තමන් උදව්වක් කරන්න ඕන. ඒක අපි අනිත්‍යයට උදව් කරනවා කියලා කිව්වට පින්නතුනි සැබවින්ම අපටම අපි උපකාරයක් කරගැනීමක් ඒක. අපට සහ අපේ ළඟම ඥාතීන්ට අනාගතේ එන්න පුළුවන් වෙසෙනෙන් බේරෙන්න තියෙන ක්‍රමයක් තමයි අනිත්‍යයට මේ දුකේදී තමන්ගේ හදවත කම්පා වෙන ගතිය අනිත්‍යයට පිටිටවීම පිළිසරණ වීම කියන කාරණේ. ඒ වෙලාවට පින්නතුනි තමන්ට උලම් උපරිමෙන් කරන්න. වචනකින් හරි උදව්වක් කරන්න. එයාගේ දුක අහගෙන ඉන්න එක හරි කරන්න. ඒකත් ඇද. තමන් ශ්‍රමයෙන් හරි උදව්වක් කරන්න. අපි දැක්ක පොඩි ළමයි අවුරුදු 8 10 ළමයි අර බඩු අරන් යනවා වාහන වලට. එයා හරිය වේගෙන් ඉන්න තැන් වල ඉඳලා ගුවන් යානා වලට වාහන කෑම බීම පටවනවා. ඒ ළමයි ඒව කරන්නේ. එයාට ඉතින් සද්දීල ගන්න බැරි යන ශ්‍රමයෙන් උදව් කරනවා. ඒ වගේ පින්තුනේ හැම කෙනෙක්ම ඒ මොහොතේ කරන්න පුළුවන් දේ ඉක්මනින්ම අපි කරන්න ඕන. ඒ වගේම පසු කාලීනව අපිට කරන්න පුළුවන් ඒ අය නගා සිටවන කරන්න පුළුවන් හැම දෙයක්ම අපි ඇවිලෙන් කරන්න ඕන. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව විපදිච්ච හැටියට පින්තුනේ අපි මව් කුසේ පිළිසිඳ ගත දවස් ඉඳලාම අපට අපේ අම්මට වෛද්‍ය පහසුකම් දෙක හම්බුණා. ඒ කිසිම දෙයකට මිලක් අය කරේ නැහැ. අපි පාසල අධ්‍යාපනයේ නිමාවටපත් කළා. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. අපිට කිසිම තැනක අපිට ලෝන් එකක් කියලා අපි ගත්තේ නැහැ. අපිට විශ්වවිද්‍යාලෙනුත් බර්සරි හම්බුණා, මහපොළ හම්බුණනේ. දැන් මේ රටේ ඉගෙනගෙන රැකියාව කරන කාලෙත් ඉගෙන ගත්තා වගේ වන්න ඕනනේ. මෙච්චර දිනු විතර අපි හිතන් ඉන්නවනේ ලෝන් එක ගෙවන්න ඕන. අපිට එහෙම නැහැ නේනේ. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය අපි කොච්චර ඉහළින් භුක්ති විඳපු අයද පින්නතුනි. අපේ මාතෘභූමියට එවැනි අනතුරකට පත්වෙච්ච වෙලාවේදී අපට ඒ දක්වන්න පුළුවන් කියලා දායකත්වය අපි දක්වන්නට ඕන. ඒක තමයි කෘතවේදීත්වය කියලා කියන්නේ. එවැනි පින්බිමකට අපි අපේ දායකත්වය දක්වන්නට ඕන. පින්නතුනි මෙන්න මේ කරුණුත් එක්ක නැවත අපි අපේ ජීවිතේ පැත්තට හැරෙන්න ඕන. අර බොහෝ අනතුරු වලට පත්වෙච්ච අතරින් අපි බලන ජීවිතේ කොයිතරම් ජීවිතේ ගත වෙච්ච සිය දශක පහක් තිස්සේ ඔබ 71 කාලයේ තිබිච්ච කලබල දකින්න ඇති. ඒ කලබල කාලේ මම නම් මව් කුසේ හිටියේ. ඊට පස්සේ එතන ඉඳලා ආයි 70 ගණන් වල තිබිච්ච ආහාර වලට අපි විඳපු දුකනේ. ඒ කාලෙත් අපිට පොඩි කාලේ මතකයි පෝලිම් වල හිම ගියපු හැටි. ඊට පස්සේ යුද්ධයට අපි මුහුණ පෑවා. තවත් කලබලට මුහුණ පෑවා. විටින් විට ගම් වතුර, සුලිසුලන්, සුනාමි ආදී නොඑක් දේවල්ට පත් වුණා අපි. එවැනි කාලවලට පත් වෙලා ඒ හැමකින්ම බේරිලා ඔබ අද මෙතන ඉන්නේ ඇයි? ඔබ තවදුරටත් ජීවත් වෙන්නේ ඇයි? මූලික දේ ඔබේ පින නිසා. හැබැයි ඊටත් වඩා දෙයක් තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි ඔබ මේ සම්බුද්ධ ශාසනයක ප්‍රතිඵල ලබන්න ලොකු අදිස්ථානකින් ඉපදිච්ච අය. අන්නේ ප්‍රයෝජනේ උපරිම ගන්නකම් ඔබ ජීවත් වෙනවා. ඔබ මේ ජීවිතය ඉතුරු වෙලා තියෙන්නේ ධර්මාලෝ ටිකක් හදාගෙන දේපල ටිකක් ගොඩනහගෙන ඇස් දෙක පියාගෙන යන නෙවෙයි. ඒ දේ කරන ගමන් ඒ දේ හොඳටම කරන්න. දරුවට හොඳ අධ්‍යාපනය ලබා දෙන්න. ડોක්ටරේට් එකක් යන ගම උගන්වන්න. එක ડોක්ටරේට් ගානේ ડોක්ටරේට් දෙකම අරන් දෙන්න දරුවට. දරුවට එක ගියක් නෙවෙයි, ගෙවල් දෙකක්ම අරන් දෙන්න. එකගියක ඉන්න අනිත් ගියේ රේන්ට් එකෙන් ජීවත් වෙනවා. දෙකම අරන් දෙන්න පුළුවන් එකක් කමන්නේ. දරුවට ජීවිත කාලෙම රැකියාවක් නොකර ඉන්න මට්ටමටම දරුව හදන කමන්නේ. හැබැයි පින්නතුනි මේ හැම දෙයක්ම පහසුකම් ටික සලසලා ඔබ ඉතුරු කරලා තියෙන මොහොතද ඔබට මේ ධර්මයේ අහන්නට ඒ අහන ධර්මයේ උපරිම ලෙස පුහුණු කරන්න තමයි ඔබව මේ ඉතුරු කරලා තියෙන්නේ. ඒක වෙන කෙනෙක් කරපු දෙයක් නෙවෙයි. ඔබේම අතීතයේ පින විසින් ඔබම අතීතයේ කලාව ප්‍රාර්ථනාවක ප්‍රතිඵලය ඔබට තවදුරටත් මේ ලැබෙන අවස්ථාව. මේ අවස්ථාව මගේ හරගන්න එපා පින්නතනි. ඒක අමිල අවස්ථාවක්. මේ ගත වෙන හැම දවසක්ම අවුරුදු 100කට වඩා වටිනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යෝචේ වස්ස සතං ජීවේ දුස්සීල වසමාහිතෝ ඒකාහං ජීවිතං සේයෝ සීලවන්තස්ස ජහිනෝ. දුස්සීල්වත්ව සිත නොවඩා ධ්‍යාන නොවඩා අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා සිල්වන්තව ධ්‍යාන වඩමින් සමත භාවනා වඩමින් නීවරණ යටපත් කරමින් ගත කරන එක දවස උතුම් කියලා දේශනා කළා. ඔබට අද දවස පුරාම මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ධාතු මනසිකාරය, ධම්මානුස්සතිය, සංඝානුස්සති භාවනාව, සීලානුස්සති භාවනා ආදී කිසියම් සමත භාවනා වඩමින් පංචශීලයේ නෙවෙයි ඔබ අද අටශීල සමාදන් වෙලින් මේ අටශීලයේ සමාදන් වෙලා ඔබ සමත භාවනා වඩමින් නීවරණ දුරු කරමින් ධානාංග හිතේ වඩමින් විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා මට්ටමින් පටන් අරන් උපේක්ඛා ඒකාග්‍රතා මට්ටම දක්වා ධානාංග හිතේ දිනු වෙන ආකාරයට ඔබ එක දවසක් ජීවත් වෙනවා කියලා කියන්නේ එහෙම නොකරලා ජීවත් වෙන කෙනාගේ අවුරුදු 100ට වඩා ඔබේ එක දවස උතුම් කියලා දේශනා කළා. යෝචේ වස්ස සතං ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං. ධර්මයේ නොදක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා ධහම දැකලා එක දවසක් ජීවත් වෙන උතුම් කියලා දේශනා කළා. මොකද ධර්මයේ කියන්නේ හැම මොහොතේම ස්කන්ධ පංචකයක් හට ගන්නවා, හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන බව නොදැනගත්තොත් අවිද්‍යාව තුල වැසගෙන අවිද්‍යා පත්‍ය සංඛාරා කියන සර්කල් එකේ අපි යනවා. ඒක හරියට දැනගත්තොත් අවිද්‍යාවත් විවාසය සිවිරාග නිරෝධා කියන මේ පටිසම්පද චක්‍රයෙන් ටිකින් ටික අපි අයින් වෙනවා. ඒ අයින් වෙන තියෙන මාර්ගය මොකද්ද? අය මේ මාර්යෝ අට්ටංගිකෝ මග්ගෝ ආරසිංහ මාර්ගය අංග ටික සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, සති, සමාධි. මේ කාරණාට තමයි පිනතුනි අපේ ජීවිතයේ ලස්සනම කාරණාට. හරියට අපේ පියවර පිළිගන්න තියෙන නෙළුම් මල් අටක් වගේ මෙයාට. එක පයක් තියෙනකොට සම්මා දිට්ඨි, අනිත් පයක් තියෙනකොට සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා සමාධියෙන් පස්සේ නැවතයි සම්මා දිට්ඨියට. ඔබ තියෙන හැම පියවරක් පාසාම ඔබ සිහියෙන් නොරින් නම් ඉන්නේ ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති ඉතාම ලස්සන පිවිතුරු මාර්ගයේ රන් පලසක් මත නෙළුම් මතින් ගමන් කරන ජීවිතයක් වෙනවා. මෙන්න මෙලෙස ගත කරන එක දවස උතුම් කියලා දේශනා කළා. යෝචේ වස්ස සතං ජීවේ අපස්සෝ උද්‍යම්බයං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ උද්‍යම්බයං. හැම මොහොතෙම පිනතුනි රූපාදී ස්කන්ධ පංචකය හේතු ඇති කලින් හට ගන්නවා, හේතු නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. විපාක මට්ටමේදී මේ ස්කන්ධ ටික ක්‍රියාත්මක වෙනවා. අපි ජීවිතයේ තේරුම් ගන්න මොහොත කියන්නේ ස්කන්ධ හතරකින් වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරෙන් තමයි ජීවිතයේ ඇත්තටම පෙරගෙන යන්නේ අපි අත්විඳින අවස්ථාව. ඇහැට රූපේ දැක්කට කණ්ඩායම් වෙන මොහොතේදී විපාක මට්ටමේදී තියෙනවා. අපි යමක් තේරුම් ගන්න මොහොත කියලා කියන්නේ ස්කන්ධ හතරකින් ජීවිතයක් ගැටගහ ගන්න අවස්ථාව. රූපයේ සම්පූර්ණ නිරෝධ වෙච්ච මොහොතක් පිනතනි. මේක නොදැනගත්තොත් අපි අවිද්‍යාව තුලින් රූපය තුල බැස ගන්නවා. සංකීර්ණ පංච බාධන කන්දා දුක්ඛ. දුක තුල අපි වාසය කරන්නේ. අපේ හිත රූපය තුල කොතන හරි බැසගත්තොත් ඉන්නේ. බැසගත්තා කියන්නේ මොකද්ද? ජරා මරණ ඇසුරු කරමින්. මෙන්න මේ රූපයක් තුල පුද්දලේ තුල හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික මුදවගෙන හිත ඉහළට ගන්න. අත්ති දෙක්වේ ධම්මා අභිඥා භාවේ තම්බා. නුවණැති කෙනෙකු විසින් තම විශිෂ්ටම ඥාණයෙන් යමක් පුහුණු කරන්න කියනවා නම් මොකද්ද? සමතෝච විපස්සනා. සමතේ සහ විපස්සනා. තමන් බලන්න තමන්ගේ හිත මේ වෙලාවේ කොතනද බැසගෙන තියෙන්නේ? ද්‍රව්‍යයක් තුලද? පුද්ගලයක් තුලද? නැත්නම් තමන්ගේම ශරීරය තුලද? මේ තමා දුක තුල ඉන්නේ. ජරා මරණත් එක්ක ඉන්නේ. එතනින් මුදව ගන්න නම් මොකද කරන්න ඕන? මේ වෙලාවේ නිතරම සමත භාවනාවක ඉන්න. බුදුමන භාවනාව, සීල සත්‍යෝ සුවපත්ත්වා කියන මෛත්‍රී භාවනාව, පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු මනසිකාරය, මේ වගේ සමත කමඨාණක් නිතරම හිතේ පුහුණු කරා. එතකොට නිතරම අපි ගත කරන්නේ සමත භාවනාවත් එක්ක. එතකොට අර අපි ඇසුරු කරන දරුවෝ, දේපල, ඉඩම්, ගේදර ඔක්කොම යටිහිට ගිහිල්ලා යටට යනව නෙවෙයි, තියෙන මට්ටින්ම තියෙන බය වෙන්න එපායි, කිසිම හානියක් වෙන්නේ නැහැ ඒවට. ඒ වෙහෙම තිබිද්දී ඔබේ සමත භාවනාව ඊට වඩා ඉහළ තැනකින් ගිහිල්ලා තියෙනවා. ඔන්න තේනතුනේ සමාජ ජීවිතයේ සතුට වර්තමානයේ විඳින කෙනෙක් බවට පත් වෙනවා. ඔබ මෙතෙක් හිතන් හිටිය සතුට තියෙන අනාගතයේ මේ වැඩ ටික ඔක්කොම කළ ඉවරුනාට පස්සේ කියලා. ධර්මයට ආව කියන්නේ පේනතුනේ සතුට කියන එක මේ වර්තමාන මොහොතට එනවා. ඔබ දහමට සැබෑ ලෙස එනකන් ඔබ සතුට සොයාගෙන යන කෙනෙක්. හැබැයි සතුට විඳින කෙනෙක් නෙවෙයි. ඒ නිසා තමයි හැමදාම අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. මේ දර්ශනේ තේරුම් අරන් ආර්ය ශ්‍රණික මාර්ගයට බැසපු ගමම පින්නතුනේ සතුට විඳින මොහොත වර්තමානයේ බඩපත් වෙනවා. ඒකත් කිසිම භෞතික දෙයක් මත නෙවෙයි, සම්පූර්ණයෙන්ම එය ආධ්‍යාත්මික සතුටක්, මනසත් එක්ක ගන්න දෙනවා. සමතෝච විපස්සනාච. එක්ක සමත භාවනාවක් ඉන්නව නැත්නම් ස්කන්ධ පංචකෙහි ධාතු 18හි ආයතනවල සමුදය ධම්මාන පස්සේ විහෙරති, වය ධම්මාන පස්සේ විහෙරති. හට ගැනීම නිරෝධය දක්වීම ආසය කරනවා. පින්නතුනේ මෙතෙන්ට අපි අනිවාර්යයෙන්ම හැකි තාක් ඉක්මනින් හිත ගන්න පින්නතුනේ. මේක පොඩ්ඩක් අතවට තරකු කරන්න බෑ. ජීවිතයනිත් ඕනෑම දෙයක් ප්‍රමාද කරන්න පුළුවන්. ඇයි? අද අපි රාත්‍රියට නිදා ගන්නවා හෙට උදේ අවදි වෙද කියලා කියන්න බෑ. දවසට නිදිය ගන්න අයගෙන් 50,000ක් 60,000ක් ප්‍රමාණයක් ඒ රාත්‍රියේ නිදාගන්නේ අවසාන වතාවට ඇස් දෙක පියාගන්න. උදේට නැගිටින්නේ ඒ නිසා පින්නතුනි මේ අවස්ථාව මාගේ ඇරුණොත් අපිට තව කල්ප ගානකට මේ අවස්ථාන වල වෙන්න පුළුවන්. ඒ නිසා මේ ලැබුණු මොහොතෙන් උපරිම අපි ප්‍රයෝජන ගනිමු. ඒ නිසා අප මේ අද සාකච්ඡා කළේ ජීවිත අභියෝග වලට කලින් සූදානම් වීම, එවැනි අභියෝගයක් ආපු මොහොතේ සාර්ථක වුණ දෙයලා ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක, සහ එවැනි අනතුරකට පත් වෙච්ච අයට අපි උදව්පකාර කළා ඒ ඇයට සහනය සැනසීම ලබා දීම. හොඳයි පින්තුනි, කාලය අවසන්. මේ ආපෝ ශ්‍රවණය කරපු කරුණු හැකි තාක් හිතේ තියාගෙන ඔබේ ජීවිතෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. බුදු දම සංග කියන තෙරවන තුළින් අරස්නගක මාර්ගය තුළින් සම්ති දස්නා භාවනා තුළින් ඔබේ ජීවිතයට ලබා දිය හැකි ලබාගත හැකි උපරීම වටිනාකම ලබා දෙන්න ලබාගන්න. ඒ සඳ ඔබට ශක්තිය ධෛර්යය පාර්ථනාව නිරෝගී භාවය දිගාසිරි සම්පත් සැලසේවා. මේ රැස්කරගත් උතුම් කුසලයේ හේතුවෙන් පසුගියදා ශ්‍රී ලංකාවේ අනුපරිම්‍ය ගිය හැම දෙනාටම ආසියානු කරේ රටවල මේ විපතින් මිය ගිය හැම දෙනාම මේ පින දැක සුවපත් සුගතිගාමීව අවසන උතුම් වූ සැනසීමෙන් උතුම් වූ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම මේ උතුම් කුසලිය අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන් අද විශේෂයෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන දේවානානායකාර මහත්මයාටත් ඔබ හැම දෙනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණයේ ආරක්ෂාව සැලසේවා. දෙවියන්ටත් මේ පින් ධර්මාභෝධය පිණිසම හේතු වාසනා කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. සාදු සාදු සාදු. මේ උතුම් කුසල හේතුවෙන් ඔබ අප හැම දෙනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිරුක් නිරෝගී සම්පත් සැලසේවා. ජීවත්වන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත්වන්නටත් මේ ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ගන්නටත් ඔබ හැම දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා. ඉතාම ඉක්මනින් මේ සියලු දුක නිදහස්ව ධර්මාවබෝධයෙන් නිර්වාණාවබෝධයෙන්ම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛාං භයං පන්තාච නින්භයං සෝකම් පන්තාච නිස්සෝකාං හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.